දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල කුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද දෙවිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. දෙවි ධර්ම දේශනාවේදී සොම්කම් කරන්නේ නැතුව තින්කම් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව වචන මතක් කලි මතක් වෙන්නේ. සොම්කම් හා තින්කම් එකට කලවම් කරන දුක් විඳින්න නැතුව තින්කමක් මනස් කරන්නේ කොහොමද කියන එක පිළිබඳව මතක් කරනවා. සමහර විට සාන්දුන් නැට මතකයි. සාන්දෙන් නැවත අවශ්‍ය නම් ඒක පහසුකම් ලබා ගන්නත් අපට පුළුවන්. මේ කියන දේ මගේ කාර්යයේ පරිගතයි. ඒ දෙකක් පරිගත කරලා CD වලට මම අරන් තියනවා. හැබැයි උනන්නේ නැහැ. කල්පිතාත් ආත්මකට ඒකත් අදාගෙන ලොවන්නම් අහන්න ඒකත් දාගෙන ඉන්න කියන මම කියලා මගේ විශ්වාස ගන්න මතකද කියලා. ඒක තමයි හරි. ඒ දෙක තමයි අපිට දෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේත් අමිතාන සාපේ කරනවා ගෞරව කරනවා ලැබෙනවා. ඉතින් කිසි විදිහකට මම මේ මුලින්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට ආයෙත් ඉස්සත් ඉන්නවා. ඒගොල්ලෝ මාව බලාගන්නේ මට තේරෙනවා මම තේරෙන දේ ඉලකඩ ලබවිටදී මේ සමාජයට තියාගන්නේ අප්‍රමාණව අසාමාන්‍යව සුඛ්‍ය වගේම ධර්ම දානමය පුණ්‍ය කර්මයක් මම කරනවා. ඊට වඩා සමාතෝන්නේ ආයි. අපි අද ඊට වඩා ගැඹුරට යන්න යන්නේ. ඒ සමහර පසුදින මම මේ විදිහටයි කරපතා. අම දවසේම කිසියම් වචනයක් එකක් තුන කාර්යය පැහැදිලි කරලා අපි තව දේශනාවක් කරනවා. එයන් මේ දවසක් පරිහාසික ප්‍රතිපත්ති වේද කියන ආශාසන පිළිබඳව පැහැදිලි කරලා කිව්වා මේවා එක මෙවන් දරුවෝ වගේ හදාන්න බෑ. ඒකයි දැනෙලා තියෙන්නේ. එකක් තියෙනවා නම් දෙවි තුන් වෙනි ඔක්කොම තියෙනවා. නැත්තම් තාපක් නෑ කියලා. අද තමයි කතා කරන අය වල දැන්. කියලා හරි. ඒකත් පොතන් නැතලවල දින පෙරහැර නෙමෙයි මේ කියන්නේ. දෙකකින් සඳහන් වෙනවා. පෙරහැර තමයි. ඉදු පෙරහර ආදේශනා පෙරහර අනුස්ථාපනා පෙරහර මේ බුදුජානන වහන්සේ සැලසුම්ති කෝකට දෙවි ගම කරා ඉදු පෙරහර කියන්නේ මොනවද කියනවා ඉදු පෙරහර කියන බුදුජානන වහන්සේ ලෝක කලින් ඉස්සල්ලා හිටපු අවිඥානාදී ඥානාදී ජලයේ උඩින් නහසින් යමින් රෙක් දේවල් කළා මේ ජනක දේවල් ඒ වැටෙන විස්මයට පහදුන අයෝන් සිත්පත් ගියා මුලා වුණා රවටනා ඒ තමන්ට කළ හැකි නැති තමන්ට කළ නොහැකි අන් අය කරන විස්මය ජනක දේවල් කෙරෙහි පහදී යොන් පස්සට යන පිටක ඒ දාහිතිය අද ඉන්නට පුළුවන් තමයි ඉදු පෙළහර සම්බන්ධයෙන් හොඳ ලස්සන කතාවක් බුදුජානක මහත්මයාගේ දිනක්. ගමනක් වැඩම කරමින් ගඟක් වැඩම කරලා ගමෙන් එතර වෙන්න පිළිසක් නැතුව සොටියායන සමාව දෙකෙන් සාදු වෙනවා. කිරුටි ඇති කෙනෙක් ජලයේ දිගේ ගමන් කරලා එහා පැත්තට ගහලා යන්න ගියා. ළඟේට සාවකයන්ට මේ ගැටලුවක් ඔබහන්සේලා දෙන්නේ අපි ආවදෙහිදී ඇයි එහෙම නොකරන්නේ කියලා. සොටියා එහෙතර ඉඳලා සොටියාගේ ඔරුවෙන් පිටරොන් සොටියා මහන්සේ පිටරෙන්නේ ගාස්තුව කියද කියලා කියනවා. සොටියා දෙන්නේ කමහර විතරනම් සොටියා ඉන්දියා සොටියා ගැන සොටියා සමානවම තියෙන අපි හිතමුකෝ 58ක් වගේ සුළු දෙයක් ගන්නවා කියලා. ඒ කාර්යයට ඇයෙන්නේ ඉස්සරහ අර ගිය පුත්ලේ අවුරුදු ගානක් දුක් මහනතිරි උපයාස අපයාගත තේරුටි වටිනාකම ඉස්සරයි කියලා සාමි මාමුදේශනා පණන්නකට පරිින් හැටියට දක්වයි කියලා. ඒක තමයි මුතර ජාන මහන්සේ සමාන මහන්සේට අවශ්‍ය මොහොත දෙකම දේවල් භාවිත කරන්න විතර ඉක්සොන්ට ඉදු පෙරහර පෑම නොකර ඉස්සරයක් වශයෙන් මතාලයි කියලා. එන රදස් සාතිකාරේ පානව බලන්න තමයි මුලින් ඉස්සරහ. මේ අර බෝධිය මුත්‍රා කියනවා වගේ සුද්දක් කියනවා කියලා ඔවා තමයි කතා කරා ගන්න මහ විශ්මය ජනක දේවල් කතා කියනවා. ආදේශනාකල කෙනෙක් ඇහැකියාව තියෙනවා සංසාරික දුක්ඛ නිසා හෝ අනන්තින දුක හෝ අපිට දෙන්නේ නැති දේවල් දකින්න ප්‍රඥාව පිළිුණේ අපි තේරු කර කියන්න අනාගතයේ සිදුවෙන හැටි පිළිබඳව අන්තරක් කරන අනාගතය කියන්නේ ඒ වගේ අපිට දැන් යම් විශ්වයේ සංක දේවල් කියන්න පුළුවන් හැකියාව ලැබියා ඉන්නවා ඒකත් එක්කලා ප්‍රාතිහාරයක් කියලා දෙන්නවා ඒ තුළින් ජීවනෝපාය සලසා ගන්න පුළුවන් කාටද පිට වෙන්නත් පුළුවන් නමුත් බුදුජානන් වහන්සේ යා වරිණාකමින් ඉතිරල දැක් වශයෙන් වදාළේ නැති එවන්ු අය බුදුපතමින් පිටත් කරව නැත්තුනල බව සිටිය නිසා සහ සිටිය හැකි දෙයි. සම්මාන්ත එකක් පෙරහර කරන්න මම කරවලා. අනුසාහතනා කළා. එහෙම නම් සම්දෙන් වදා. ලෝකතර ආගම් තිබුණා, ලෝකතර දර්ශන තිබුණා. ඒ සියල්ලෙහි හරි ඉක්මවාමි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් වෙන්නේ හැදිනා හැදේට නම් සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මනාවා හේනතිවා ලෝකං මේ ලෝකේ ත්‍රමේ බ්‍රාහ්මණේ මාරේ දෙවියන් කවුරුත් විසින් එතෙ එපි නොකල දෙයක් තමයි බුදුජානමා එනම් බුදු සසුනේ වැදගත් වෙන්නේ ඉදු පෙරහර නොවේ ආදේශනා පෙරහර නොවේ අනුස්ථාපනා පෙරහර වෙනදා නොයතු දෙයක් අහමින් අපේ අධ්‍යාත්මිකව තත්ත්ව කරලා අපේ චරිත වෙනස් කරන්න පුළුවන් වෙන්නේ විචාරකට නෙමෙයි ස්වාභාවික අනුස්ථාපනාවක් ඒ අනුස්ථාපනාව තමයි ධර්මදේශනාවෙන් බුදුන් වහන්සේ අවබෝධ අපේ ස්ථාන කාර්යය. ලෝක දේශනා කරන්නේ. ඒ අනුශාසනාව තමයි පරපුරෙන් පරපුරට දේශනා කරමින් කැණී ජනතාව තමයි ත්‍රිපිටකයේ වශයෙන් නැත්නම් ධර්මයේ වශයෙන් ගන්සාරවලින් තව. ඒකෙන් අපගේ ධර්ම දේශනා දෙකෙන් එකකට මම මතක් කළා. අපින් මතක යනකොට යමක් පිළිබඳව සිදුවී ඇති වේ. ඉස්තර ඉතිහාසයේ ධම්මල ප්‍රධානියක් කොට කිව්වේ ධමරාල. ධම්ම ප්‍රධානියරාල. මේ අර සිදුවී ඇති දෙය කියන හද අපින් මතක යන ප්‍රයත්නය. ධමරාල කියන හරියනියක් හෝ ආමාත්‍ය ආමෘත හිමිලිතා පොතක් පමණි කියන අපේ ධම්ම පිළිසක් තමයි යම ආවම මේක අනිත්‍ය නාට රස කරලා කියන්නේ. දැන් ආලව සංදානවා කියලා. ඒක මම හරි කැලලා කියපු කරලා කියන්නේ. සිදුවුනේ ආමනේ අනිත්‍ය. බැලකෙනේ ගිහිල්ලා ඔබ අනිත්‍ය නාට පණිවිද්දේ ධම්ම රාගත කළු පාටට වහන්න කියයි කියලා. ඇත්ත කතාවක්. ඒක අහන්නත් අනිත්‍ය කියලා හිතා තියෙනකොට ඔබට තව නාම විශේෂණයක් හෙළතුනවා. මේ වගේ දේවල් ඉන්නේ නැත්නම් මේ මොහොතේ නිදිමතක් වෙනවා නම් අවශ්‍ය දෙයක් හැදෙන්න කරන්න බැහැ. අවුරුදු 10,000 ක ඉතිහාසයේ උත්‍රාණ මහන්සේ වදාළ බුද්ධ වචනය අකින්නකව කටින්කට මෙතෙන් එනකොට ඔය ප්‍රමාද දෝෂයේ සිදුවීමට බොහෝ විට ඉඩ තියෙනවා කියන එක මම උදාහරණයක් කරලා කිව්වා. මොළේ තිබෙන නැවිලා පෙනේ රූපේ පහද ගන්න ගන්න නැති අය අද කියන්නේ නැවිලා පෙනේ විරෝධයේ දැන් අර අර්ථය නැහැ නේ අපරෝටි කේතුනට. ආ. එදා පරිදි දේශනා කරපෙන් දෙන රත්නයක මන්න නැන්දා තේරි රූපේ හැදේ දැක්කේ සෝපාතිය. ඒ ගායකයක් නැහැ පදමාලාවක් නේ අදාර සුදුස්තවනේ අරවත් නෝනේ කියලා කිසිම දෙයක් කටේ දාවුනහම ඔක විසාන මිහිල්ලා කියයි. නැයිලා තිනේ එක පරයක් විරුද්ධේ කවපරයක්. දැන් ඉස්සරලා තිබුණේ ඒක නෑ. මම මේ ධර්ම දේශනාවෙන් මම ඔබට අවධානය කරන්න හදන්නේ මෙන්න මේ දේ. මෙතරම් උත්සාහ කරන ජනකිරසක් සිටියදී මේ සමාජයේ බුදුන් වහන්සේගේ ධර්ම පැවැත්ම සොයාගන්නේ සොයනතරම් පැවැත්මක් අපට නොලැබෙන්නේ. පැවැත්ම ඇයි තාවකාලික ආස්වාදයක කරකැවෙන්නේ? කොතනක හෝ දුක්ඛක් සිටියේ අපට දැනෙකමද? එහෙම නැත්නම් මේ අදාළකමේ මේ අන්තර්ක්ෂණාව නිරවුල්ව නොලැබෙන වරදක් තියෙන එක පිළිබඳව ඔබේ නතර මගේ නම් විශේෂ අවධානයක් කොමිනි තියෙනවා. ඒ අනුවයි මා පස්සේ ධර්ම දේශනා දෙකදී ඔබට අදාළේ යම් යම් තැන්වල යම් යම් දේවල් අපට දෙන්නේ අත්විග්‍රහය ආකූල බවයි ව්‍යාකූල බවයි. එහෙම කියන්නේ නිකම නෙමෙයි. ඒ විරාකූල බව අවුල් වියවුල් ඇරීම ඇරසක් හැදිරි කිරීමට තරම් සාක්ෂි ළඟ තියා අද ඉබඳු ධර්ම දේශනාවකයි මේ හැඩබැඩ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය සංඝා කරීමේදී කොටස් කරකට දීකනිකාය මජ්ක්‍ධිමනිකාය සංයුත්තනිකාය ආදී වශයෙන් ඔබ දන්නවා ධර්ම සංකාය කාර්යයක් හෝ ඉස්කෝලේ යන සම්පත් විරෝධී පාඩම් කරලා නැති කියන්නේ. ඒ සංස්තනිකායේ තියෙනවා සවයතන වර්ගී දෙකක් තියෙනවා කන්දක වර්ගී දෙකක් තියෙනවා. ඒ කන්දක වර්ගයේ තියෙනවා පළවෙනිම සූත්‍රයක්. සැකනම් කිය බලන්න මේ කියන්නේ. අපෝ විවර බලන්න සැකනම් කිව්ලා එකයි දැන කියන්නේ. මේකට කියන්නේ නපුන පිටු සූත්‍රය. නකුල ගැන දන්නවා මේ අය. නකුල තේරුම නකුල මාතාවෙන් වෙනත් තැන්වලදී අහලා තියෙනවා පස්සාරෙන් ආගෙන් ජීවත් වෙන මේ පරලෝකියාම ඊළඟ ජීවිතයේදී එකතු වෙන්න තරම් ලබගියාවක් ඇතුළු වෙලා ජීවිතය ගත කරලා තියෙනවා. අපට කරන්න කැමති එක නෙමෙයි. පැරිලා බුදුරජාණන් වහන්සේ දෙවිපල කරන ආකාරයක්. සාමයේදී අර්ථකථනස මම දැන් වයසයි. ඉත අපතේදී නිරන්තරයෙන්ම මොනවාරි අතලෙට ගිහිනවා. සිත පහදවන දකින්න ආකරන ආයුක්ම සංග්‍රහයේ දකින්නට නිරන්තරයෙන් මත එන්න ආවිලා නැහැ. එන්න විදිහක් නැහැ. මගේ සිත සැලසෙන යමක් දේශනා කරනවා නම් හොඳයි ස්වාමී කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා සිටියා. බුදුරජාණන් වහන්සේ මේකටම උත්තරයක් දෙනවා. ඔබ මේක එහෙම තමයි කියනවා. කය කියන එක ලෙඩ වෙනවා. සමහර කෙනෙක් කියනවා නම් කයෙ ලෙඩ නැහැ කියලා. ඒක වෙන්න බැරි දෙයක්. තවත් කෙනෙක් පෙන්නනවා සාධන මහන්සිය ළයර පිටින් ලෙඩ නොවෙයි කවුරුත් නැහැ මේ සමාජයේ. ඒක ඇත්තෙන් තාපාර නැහැ කියලා කෙනෙක් කියනවා. දැන් මේ වාදිලා ඉන්න අපි ගැන කතා කරොත් එහෙම ධර්මයේ මාවරු 50 සමාදන් වෙලා මේ බොහොම කැමැත්තෙන් බනාතනෙ ඉතිියට ප්‍රෙක්ටි ඉවත් වෙන තමයි ඇති. උදේ දෙකයි තවස් එකයි හවසේ එකයි නැත්නම් උදේ හවස් එකයි ආදී වශයෙන් බුදුහාමුදුරු රදාරදී දොරුනේ අපට දෙති නැත්නම් කරා ඉවත් වෙන තීරණය. එනිසා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම කියන්නේ කය නම් ලෙඩ වෙනවා තමයි. අර කියන්නේ මේ වචන අපහුවහනම යම් යම් දේවල්. බුදුහාමුදුරුවෝ නකල පිටුමාට දෙන හොඳ උත්තරයක්. කය මෙදෙලා සිටිය ජීවිත බව මහන්සියෙන් තෝනේ. සිටින් මෙර නොවී ඉන්න. කය මෙදෙල තිබුණා. සිටින් මෙර නොවී ඉඳීමයි වැඩගත් වෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ මතුර දේශනාව නතුල කේතු මාත කරනවා. සත්‍යව ගෞරවය වැඩි කාලයක් නැති මිනිහට ආගම බැරි වෙනවා. විනාගිය සිටින් යුක්තව නතුල කේතු මා නැතිලා යන්න යනකොට හම් වෙනවා තවත් කටකාර පරිවත් මහත්තයා. පරිවත් සහතන් වහන්සේ නතුල කේතු මාගේ මහන්නේ අදනම් ඔබේ දැක්ම පිළිතුරේ මොනතිය කරේ පරිම තත්ත්වයෙන් ඉන්නේ මොකක් හරි බුදුජානන් වහන්සේ එක්කලා ධර්ම සාකච්ඡාව කරලා දෙන්නේ හේ ස්වාමී මම බුදුජානන් වහන්සේ සමග ධර්ම අමෘතයෙන් සතර පාසලා තමයි මේ ඉන්නේ කියලා නපුල කේතුම සරොත් මහරහතන් වහන්සේට සාරණි පැහැදිලි කරනවා පාලියෙන් කියනකොට මම මේ සිංහලෙන් කියන්න යන්නේ අදාළ තැනට එන්න. ඒක පාරමිතාන්ති නතුල දෙස්මාලේ මහනවා. ඉතින් මොකටද තුමනි? ඔබට අහන්න බැරිවද? කය දෙක දෙකේදී සිටින් දැනනවා කියන්නේ කොහොමද කියලා. ඔන්න නතුලේ ඔය සත්‍යතාවක ආදරයට අවතක්කම දේවල් අමතක වෙනවා මොනවා හරි කියන්න හිතන්න ගියාම ආපහු ආව තමයි අවතක් වෙන්නේ ලැබෙන වැඩිමත බැරි වුණානේ හවදේ කියන්නේ. මේ යතරත්තම අද්දකින් තියෙන හැටි මම මේ කියන දේවල් එක දේවල්. අනේ ස්වාමී මට ඒක ගැන කියලා දෙනවා නම් මම දුර ඉඳලා ආය ප්‍රභවන්සේ අමුවෙන් එන්න කැමතියි. මොකද දැන් මේ පාරමයි කය ලෙඩ සිටියදී සිටින් ලෙඩ නොවී ඉන්න හැටි. තේනයි ගාපති සාදුසා මනසිකරෝ ප්‍රාතිස්සා. එහෙනම් ප්‍රපති අහන්න මනාකට මම හිත කියලා හෙන්නම්. ඉස්සර වෙලා එන එකක් අහනවා. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන උත්තරේ මොකක්ද? කය ලෙඩ වෙනවා තමයි සිටින් ලෙඩ නොවී ඉන්නේ. පරිසම්පෝ දැන් උත්තර දෙන්නේ යන්නේ කය ගැන නොවේ සිත ගැන. මොකට මතක තියාගන්න මේ. එහෙනම් අහන්න මනාවට මම පැහැදිලි කරන්නම් කියලා මෙන්න මේ වගේ හේදයක් වෙනවා. අසුතුවා දුක්ජනෝ අරියානි මදවතායි අරියස්ස ධම්මී අපෝවිදෝ අරියස්ස ධම්මී අවිනීතෝ. මේ ලෝකේ ඉන්නවලු අසුතුවා සුපර්ජනෙන් කියලා කියනවා. ආදී ධර්මයේ ඉක්මනින් නැහැ. අරියස්ස ධර්මයේ අවිනීතෝ. වෙන වෙන හික්මින් තියෙන්න පුළුවන්. නමුත් ආරාමහාන්සේලා නොදකින ආර්ය ධර්මයට කියන කරන ආර්ය ධර්මයේ නොහික්කට අය මෙන්න මෙහෙම හිතනවා. මම කියන්නේ දැන්නේ යන්නේ පුද්ගලයා ඉක්ම ආර්ය පුද්ගල සංහවේ ඉක්ම ආර්ය පුද්ගලයා ප්‍රත්‍යාසම වෙන අපේ ඇත්තට නොකරෙන එහෙත් බුදුරජාණන් වහන්සේ සිංහල විග්‍රහයේදී අපි සෑම දිනා තුරම සිදුවෙන ගැඹුරු දෙයක් ගැන කතා කරා. අපිට කතා කරන්න පුළුවනි කනවා බොනවා නානවා යනවා එනවා පිළිගන්නවා විදතරේ වැඩ කරනවා ආදී විවිධ නම් යොදලා ක්‍රියා හඳුන්වන්නට පුළුවන්. වාහනයක් ගත්තාම ඔක කියන්න පුළුවන් අපට. ඔය නෝන මහත්තුරු නැත්තම් අම්මලා නූතන ලුගියුගේ විවල තරම් වෙනවා මැෂින් එකක් එකට කියන්නේ චිප් එකක් කියලා. ඒකේ තියෙන මොනතර ගන්න මම දන්නේ නැහැ. මම අහන්න දන්නේ නැහැ. මම අහන්න ජීවුම නැහැ. මම මොනතර නැහැ. ඒක නිසා ඒව දන්නේ නැහැ. නමුත් මෙහෙම දෙයක් කර තියෙනවා. අසන්නේ ඉස්සරහ නැහැ. අසන්නේ පාතර නැහැ. අසන්නේ මල් මොනතර නැහැ. කර මල් කාර ඕන නැහැ. ඒ මල් වල කෙකේ හැර කියන්න පුළුවන්. සංගරක්ෂක කියන්න පුළුවන්. විශ්මයේ කියන්න පුළුවන්. යක්ෂයන් කියන්න පුළුවන්. තවරගේ නොයෙක් නම් කියන්න පුළුවන්. ඉරක දැක්ම කියන්න පුළුවන්. මගේ නෙවෙයි මම දැන් ඉරක දැක්ම විතරයි. තව දැන් නොයෙක් නම් මේ ප්‍රවෘත්ති ආධාරනේ අර දෙන්න. එකක් තමයි නැත්නම් තියෙන්නේ. එකක් නැත්නම් තමයි. ලෝකම එහෙම නෙමෙයි අර දැක්ම කියන්නේ. අර දෙන්න නොයෙක් නෑ. ලෝකමයි නෑ. මැසිනිට පහගද්දී උඩින් දිවිතක්ව විද මොස්තර බොච්චර ජාති දැම්මා. ඇතුළට ගිහින් සිද්ධ වෙන එකම දේ කියන්නේ දිවිතක්ව ඉහළ පහළ යාම ගමන. හරි. අද මේ සම්කැලේ දේතුන් සමහර උත්තරේ ගන්න. ඒ වගේ කනවා යනවා නිදා ගන්නවා රූප බලනවා සත්තානවා ගන්ධනවා රසහනවා කියලා ඉන්ද්‍රිය පහ පාවිච්චි කරලා අරමුණු ගැනීමකුත් තියෙනවා. ඉතින් ඉදිකට ඉහළ පහළ යනවා අර්ථේ මේ සිදුවේ නැති එක වචනකින් කියන්න පුළුවන්. අරමුණ ඕ සිතසියාස් නොවේ මනම් තමයි නෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපට තර ප්‍රාර්ථයක් දෙනවා යම් කිසි මුල් ධර්මයක් දෙනවා. කියන්නේ වරදක් නැහැ. සමන් දන්න කරුණක් කියන්නේ. මම එක උත්තරයක ඉන්න ඇදෙත් සවාරය. බයිස් බයිස් මාස් හොඳයි. අනේ මම කියනවා ඒකට තමයි මේක ඇත්තද බලන්න. පංචස්කන්ධයගේ ප්‍රතිම නැහැ. මේ හැම දෙයක්ම හසුනවා සිදුවෙන දේ තමයි අපි මේ විවිධ නම් දැම්මට රූපේ බලද්දී ශබ්දය අහද්දී ගන්ධය දැනෙද්දී රස විඳින්නදී සිතා ගැනීමදී ආහාර ගැනීමදී ආදී රූපේ කරද්දී සිතෙල්ලට මොහොතින් මොහොත අපි ඉපදෙමින් මැරෙනවා වෙනස් වෙනවා. ඒ සිතෙන් මැරෙන අතරතුර කාලය අපට ගන්නට පුළුවන් නම් අන්න ඒ මූල කරන්නේ මූල කරගෙන අය මේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒකට කියනවා පංචස්කන්ධයගේ ඉදීම නැරීම කියලා. දැන් එහෙම කියවම ඉතුරු වචන කවන් දන්නවා කියනවා. ආ කියන්න පංචස්කන්ධ කියන්නේ මොකක්ද කියලා? රූප වේදනා සංඥා සංකාර විඥාන රූප ස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය විඥාන ස්කන්ධය රූපකාය වේදනාකාය සංඥාකාය සංකාරකාය විඥානකාය මේ වචන තියෙනවා මට මේක පැහැදිලි කරන්න හදිස්සි නෑ මට තියාගන්න හදිස්සි කියලා නෑ නේද රූප කාය වේදනා කාය අඤ්ඤා කාය කියලා කියනකොට එයින් කාය කියනවා නේ ඒ ස්කන්ධයටම නම රූප ස්කන්ධය වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය සංකේ අපේ ධර්ම දේශනාව ටිකක් ගැඹුරුයි කියලා මම මේ ආරෝණාව පිළිවෙත්ෙන් නන්ද ආරෝණ කී කියන්නේ හරියන්නේ පංචස්කන්ධය පංචස්කන්ධය කියන්නේ ඇති වෙයි නැති යන ධර්මතා පහ. දැන් රූප ස්කන්ධය කියන්නේ මොකක්ද? අන්තිනි කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා භූතයන්ගෙන් හටගත්තා වූ ශරීරය. එමනි කියන්නේ නේද? යනකො අපි මේ ලහන්නයි යන්නේ. අපි ප්‍රශ්නේ මෙතනයි. බුදුහාමුදුරුවෝ කිව්වා රූපේ දේම තමයි කයද කියන්නේ මදාරම් කියන්නේ හරියට. අදාලා කය දේනවා තමයි. දැන් බුදුහාමුදුරුවෝ කරපු කිසිත් බකයි. සිතේ දෙකට ගන්න ඇතුළේ ඉන්න කියලා අදාරම් බුදුඥාන මහත්මයා අදාළ වෙන්නේ ඇරි සාමෘගෙන් කයද කරන්නේ යන්නේ. සිතේ දෙක කරගන්න ඇතුළේ ඇති. කය ගැන කතා කරන්න ඕනද උන්වහන්සේ? දැන් සිතේ දෙක නැති නැති නැති. අය රෝහිව දිගියදි සිතේ දෙක. අර අපි මෙහෙම ලියනකොට තාක් තාක් යයි. රූප කියන්නේ සතර මහා භූතයන්ගෙන් අත්ගත්තා වූ දේවල් කියලා කියනවා. දැනට දැනට වේදනා කියන්නේ විඳීම විඳීම වේදනාව නම් වේ. වේදනාව කියන්නේ අපි නම් වේදනාවේ කටුවක් ගන්න පොලිස්සක් අවදිනවා. ධර්ම විනී කාලයේ වේදනාව කියන්නේ විඳිනේ. විඳිනේක විඳිනේ සතුටක් විඳිනේ. වේදනාව කියන්නේ විඳීම. රූප විඳිනවා නේ. විඳිනවා කියන්නේ යම් සිිතයක් සතුට විඳිනේ. සතුට හරි සිත් හරි දෙකම කැමැති හරි අකමැති හරි වේදනාව කියන්න තියනවාද? සතුට දුක් උපේක්ෂා. වේදනාව මොනවද විඳින්නේ අපි අවස් විඳිනවා නේ රූපේ කියන්නේ ශරීරේ නම් වේදනාවෙන් විඳින්නේ මොනවද හරි කටු පෙට්ටා කියන්නේ වේදනාවේ ප්‍රසාරයන් ප්‍රසාරයන් විස්තරයක් නේ මොනවද විඳින්නේ ආයතන වලින් ගන්න දේවල්. ආයතන මොනවද? පැතෙන් නම් රූප. ඔබේ මෝටර ගන්න යමු. කනින් නම් ශබ්ද. නාසයෙන් නම් ගන්ධ. දිවෙන් නම් රස. කයෙන් නම් පහස. බයි. පැතෙන් බලනකොට ඉතින් රූපයක් ඒ රූපය කෙනෙක්ට ප්‍රිය වෙන්න පුළුවනි තව කෙනෙක්ට අප්‍රිය වෙන්න පුළුවනි ප්‍රිය කෙනාට මොන වේදනාවක්ද තියෙන්නේ අප්‍රිය කෙනාට මොන වේදනාවක්ද තියෙන්නේ මොනවද ඒ අරින්නේ රූපේ නෙවේ රූපේ නෙවේ දෙන්නේ අපෙන් රූප බලනවා විඤ්ඤාණයට තමයි අමහාන විතුත්‍රය. ඇසෙන් රූප බලද්දී ඒක සතරයි උපේක්ෂායි උපේක්ෂායි විඳිනකොට ඔහු විතුණු ලැබුවේ ඇසෙන් බල රූපේ දොයේද? ඒක විතර රූපේ ශරීරයෙන් නෙවෙයි. අන්තරහල හොරල්ලා ගන්නෙ. දැන් තේරුම් ගන්න අපි යමක් කියන්න අවශ්‍යයි. පටලියාවෝ ඒ බාහිර ලෝකේ තමයි පරිකේ තියෙන දෙකල් තමයි. පංචස්කන්ධේ රූප කියන්නේ පටලියාවෝ තේජෝ ආයතන නෙවෙයි. ඇසකනම් රූප රූපය, කනකනම් ශබ්ද රූපය, නාසයකනම් ගන්ධ රූපය, දිවකනම් රස රූපය, කයකනම් ස්පර්ශ රූපය, සිතකනම් සම්ම රූපය. ඒ රූපේ නිමිත අපි ඉඳින්නේ. දැන් මොහොතක විඳිනකොට සත්‍ය දෙන්නේ ඉඳින්නේ. ගන්ධය දෙන්නේ ඉඳින්නේ. එතකොට රූපේ වෙන්නේ ශරීරයේ නව රූපේ නැමැති ආරම්භ ඇතෙන් ගන්නවා නම් රූප රූපය. රූප රූපය ආරම්භයෙන් පංචස්කන්ධය. කනින් ගන්නවා නම් ශබ්ද රූපය, ශබ්ද රූපය ඇතුලේ රූප වෙනා සංඥා සංකාර ස්කන්ධ. නාසයෙන් ගන්නවා නම් ගන්ධ රූපය, ගඳ සුවඳ ක්‍රියා ක්‍රියාදි වශයෙන් ස්කන්ධ පහ. දැන් රූපය කියන්නේ ශරීරය කියලා වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ නාම කියලා බෙදලා බන කියන තාක්කල් ඔබට පිළිගන්න යන්න පුළුවන්ද? මට කියන්නේ. ඔබ ලොක තේරෙන්නේ පිළිගන්නේ කාදී? සත්‍ය වශයෙන් දැන් තේරුම් ගන්න. වේදනාවෙන් විඳින්නේ මොනවද? රූපය කියන්නේ ශරීරය නෝ. එතකොට විඳින්න දෙයක් නැහැ නේ? මෙන්න මේ සියුම් තැන තමයි මේ පැහැදිලිලා දෙනවා කියලා අපිට කියන්න ඕන. ඔය එක තැනක් විතරයි ආරම්භ කරන්නේ. ඒ නිසා අනිත් කාරණේ මම ඔක හේතු සහිතව ඉදිරිපත් කරනවා තමයි. රූපේ කියන්නේ ශරීරේ නම මේ ශරීරය කියන්නේ මිනිසුන්ගෙන් පහළ ආයත පතුන්ට විතරයි. දෙවියන්ට ඕපාතික තත්ත්වයේ බ්‍රහ්මයන්ට මේ ශරීර නැහැ. තේරෙනවද? දෙවියන් කියලා උපදිනවායි කියලා කියන්නේ මේ ශරීරය කරන ඕපාතික සංකල්පය. එතන එතකොට ඕගොල්ලෝ කියන විදිහට රූපය කියන්නේ ශරීරය නම් ස්කන්ධ පහක් කියන්නේ හතරයි තියෙනවා. දිව්‍ය ලෝකයේ ස්කන්ධ හතරයි කියලා මම ඔතේ තියෙනවද? බ්‍රහ්ම ලෝකයේ ස්කන්ධ හතරයි තියෙන්නේ කියලා මම ඔතේ තියෙනවද? හැමතැනම මොකද්ද කොහේටද නා? පංචස්කන්ධය. හරිනේ? පංචස්කන්ධය නම් මේ රූප යන දේ දෙවියන් අතර අපායේ සහ ධම්මෙන් අතර තියෙන්න ඕන දෙයක් නා. කොතනක් කියන්නේ පුළුවන්ද? මෙතනින් හරහා මේක ගෙනියන්න බැහැ. නමුත් ඒ තැන් වල රූප කියන දේ තියෙන්න ඕන. අපිට රූප කියනකොට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම අරක දෙවියන් රූප කියනකොට ඔවුන්ගේ කුංජ චේතන. බ්‍රහ්මයන් රූප කියනකොට ඔවුන්ගේ ධානය. කොහේ හරි රූප එන සංඥා සංකාර ඥාන ස්කන්ධ පහ. තේරුණාද? හොඳටම තේරුණාද? දන්නයි මම මෙහෙනම් අනිත් පැය බලන් ඉදී තේරුනේ නැතිව. තේරුම් ගන්න උත්සාහ කරා. ආයේ තා හේතු කරේ විපස්සනේ කායි බුදු දහමේ පංචස්කන්ධ විග්‍රහයේදී රූප කියලා අතුර දැර්සීව පරිහෙ ගන්නවා. අපි කියන්නේ ඒ වගේ පාඩම් කරනවා ඔක දීකයි මතක. දැන් විතර ගිහිල්ලා හරි ආපහු විතර බලන්න ගන්න සානුකූලව වේදනාවෙන් මිදිනවා. සැපව දුක්ව උපේක්ෂාවෙන් මිදිනවා. ඒ විදිහේ උදාහරණයක් වශයෙන් මෙහෙම ගනිමු. ඉදිරියෙන් පුද්ගලෙක් අපි හතර දෙනෙක් විතර පාරේ යනවා. ඒ ඉදිරියෙන් වෙන පුද්ගලයාගේ රූපය අපේ ඇසේ නැරෙනවා. ආලෝකයේ උදව්වෙන් මේ පාරේ රූපයේ උදව්වෙන් ඇසේ කාටිසෙන් ගමන් කරන ආලෝක කිරණ තුළ ප්‍රතිබිම්බයක් හැදෙනවා කියනවා ඇසේ කාටි. ප්‍රතිබිම්බය යටිපරේ කියලා ගන්නවා විද්‍යාවෙන්. ආලෝක කිරණවල. මොකක්ද ඉතර ඕන නැහැ. ප්‍රතිබිම්බය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් ගෙවෙන ඉන්න බලන්නකො කන්නාඩි ඉස්සරහ හිටලා නම් මේ වේදිකට තමයි ප්‍රතිචින්නේ. ඈ තමන් ඉදිරියේ හිටගත්තාම ඇතුළතින් තේන රූපයට තමයි ප්‍රතිචින්නේ කියන්නේ. ඒ වගේ ප්‍රතිචින්නයක් ඇසේ හටගත්තාම ඒකේ උදව්යෙන් තමයි අපේ ඉදිරියේ රූපය විඳිනවා කියන තේනවා කියලා කියන්නේ. දැන් අර පෙනෙන රූපය ඇසේ හටගන්නා රූපය අර ඉස්සරහින් ඉන පුද්ගලයා තමන්ගේ මවණ නැත්නම් පියාණන් ඔහුට පේන්නේ පියා. ඒ පුද්ගලයා තමන්ගේ හතුරෙක් නම් ඔහුට පේන්නේ තමන්ගේ අතුරා. ඔහුට පේන්නේ එයා වෙන උදව් කරපු කෙනෙක් නම් කල්යාණ මිත්‍රය. ඔහුට පේන්නේ අඳුරන්නේ නැති කෙනෙක් නම් පිරිසෝපයක් වශයෙන් විතරයි. මේ කියන කොම්පටික තියෙන්නේ අර පුද්ගලයා ගාවද? තමන්ගේ ඇසේ රූපේ. අර රූපේ දෙන්නේ තමන්ගේ ඇසේ පහළ වෙන රූපේ දෙන්නේ. දැන් රූප සංය දැක්කද? ඒ රූපය අපි විඳින්නේ. ඒ රූපයට කැමති නම් සැප වේදනා. ඒ රූපෙට අකමැති නම් දුක් වේදනා. දෙකම නැත්නම් උපේක්ෂා වේදනා. මේක විස්තර කරන්න බැහැ කයි. හැබැයි තත්ත්වේ සහය එකක් ගන්න ඇති කිව්වේ. අපි ඒ වේදනාව හඳුනන්නේ මොකෙන්ද? සංඥාව. දැන් අර සොල්දෙන් ගරි නැත්නම් මාර්ග සදබදී ප්‍රබල දැනකදී අපි යනකොට පයින් යනකොට සතුපාර කල්පයක් දැක්කත් අපි පාරා. අපිට රස්සාට වාල්කේට කන කරලා කියන්නේ නැහැ දැන් යන්ති කල් කියලා. අපි දන්නවා දැන් පාරාරහා නොයයි. දැන් සහපාර රයිට් එකක් දැක්කට ඔබට ඒක තියෙනවා දැන් යන්න ලෑස්ති වෙනවා. පදගෙන තියෙනවා කියලා මම නෑ. නෑ ඒ වුණාට ඔබ දන්නවා දැන් සූදානම්. පොළපාර රයිට් එක වැටෙනකොට ඔබ දන්නවා දැන් සංඥා තියෙනක තේරෙනවද? සංඥාවෙන් යමක් අපිට කියන්නේ නෑ. අපි ඒ වුණාට හඳුනා රූපේ ස්වභාවයයි වේදනාවේ ස්වභාවයයි හඳුනන්නේ සංඥා. සංඥාකයි කියන්නේ බැලුයි කියන එක. එතකොට දැන් අර ඉස්සරින් හම්බෙපු සුද්ධලයා යාන සතුරාන මිතුරාන නොදන්නා කෙනෙක් නම් ඒ ඇසුරේ ඔහුගේ සිතේ පහළ වෙන සංකාරය ඒ ආකාරයට සතුරාන තරහක් යාන ලැබියාව විතරානම් දෞරවයක් උදව් කිරි නොදන්නවනම් ප්‍රශ්නාර්ථයක් හරි කරේ දැන් ඒකට ඒකම දෙයක් සංවේදී සංකාර සංවේ තහන වෙනවද සංකාර සංවේ තමයි ආරම්භයි පෞද්ගලිකයි නේද මේ රූප මේ වේදනා මේ සංඥා මේ සංකාර මේ සියල්ලෙන් සිදු වන මේ දැන ගැනීමක කියනවා විඥාන විඥාන කියන්නේ ආත්මයක් හරි දෙයක් හරි නෙවෙයි මේ සිදුවීම දැනගන්නා වූ තව චෛතසිකයක්. දැන් එහෙන් රූප බැලුවත් ඇසේ රූප තත් වේදනා සංඥා සංකාර විඥාන. කනින් ශබ්ද ආත්ම රූපේ වෙන්නේ ශබ්ද රූපය වේදනා සංඥා සංකාර විඥාන. නාසයෙන් ධන සුන්ද වාදී ගන්ධ රූපය ඒ ගත තමයි අපි වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් රස රූපේ වේදනා සංඥා සංකාර විඥාන. ඉතින් අරමුණ හිමින් දෙන වෙලාවක කොහොමද ආවද? ඒක හතුරා හොම්ලා ඒක රූපයක් වෙන වේදනා සංඥා සංකාර විඥාන. දැන් ඝන මොහතකම ඔබ දෙන්නේ නැත්නම් මොකද්ද? අර පාරේ වැඩ කළාට ඇතුළතින් කරන්නේ මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගැනීම හෝ මනෝද්වාරයෙන් අරමුණක් ගැනීම. සිදු වෙන්නේ හැමතැනකදීම රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහක අත ගැනීමයි නැති වීමයි. හරිද? මේක හරියට තේරුම් නොගෙන දුක ඥාන මාර්ගයේ ධර්මයේ චතුරාර්ය සත්‍ය විනාශණේ ආරස්ථානික මාර්ගයේ විනාශ යන්න බෑ. කියන වැඩක් පතර විතරයි. පතරිය මෙහාට මෙහෙමයි. යෝතේ වත්ත සතන් වීර්ය අපස්සන් උදේ අවය. සම්පරිලා තාපතියෝ ඒතාහං ජීවිතං ප්‍රියෝ පස්සතෝ දයාවයන් කියලා මේක කියන්නේ යමෙක් පංචස්කන්ධයාවේ උපදීම නැතිව දැනගෙන එක දිනක් ගත කරයිද ඒ නොදැන අවුරුදු 100ක් ගත කරාට වැඩක් නැහැ අර එක දිනකින් වඩා තියෙයි එහෙනම් අපි දැනගන්න ඕන බෞද්ධ වශයෙන් තව ඉදිරියට යන්නට නම් මොකද පංචස්කන්ධයාවේ උපදීම ඉරවුලි කටපාඩම් නෙවෙයි නිරවුල් එක්මෙන් අවබෝධයෙන් අපි ළඟ සිදු වෙන්නේ කියලා. දැන් තව කෙනෙක්ට මම කියනවා. ධමිරකේ ඇයිද නැහුවත් තවමවලු ස්වයකේ කියනවා. අනුපාසනාදී කැවිදි දේවල් වලදී කියවෙනවා ආමතුලෝ දේශනා කරලා තියෙනවා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවායි කියලා. ඉතින් එහෙනම් මෙයක් නැරුණා ඒක තමයි අනිත් කියලා කියන්නේ. ඔය රත්වල් ලකුණු පිළි කරා මේ සියල්ල නැති වෙනවා කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කරට කරන්න දෙයක් නැහැ කියලා අනිත්‍යය දේශනා කරනවා අහලා තියෙනවද ඇත්තද මට වෙන්නේ ඒක ඇත්ත පේන අනිත්‍ය බුදුරජාණන් වහන්සේ වදාළේ නොනින් ගැටිය යුතු අනිත්‍ය මං දෙකකේ දෙකම කරක් ඔබට ඉන්නවා. අනේ අර රාහුල කොටියා අම්මෝ පුංචි ඉන්නකම් මොන මොරණ කල්ලිදල දවසක් අන්දවනේ එක්කන ගිහිල්ලා බිම වාඩි කරවලද බුදුරජාණන් වහන්සේ අහනවා ඔබ මොකද මේ ගැන හිතන්නේ කියලා රාහුල පුරියාමලා මෙන්න එතන නැහැ රාහුල පුරියාමලා මෙන්න නැහැ බුදුරජාණන් වහන්සේ දස්තික අනිත්‍යද කෙස්ති අනිත්‍යද කපි සර්වනිත්‍යද කල්හාලේපත් අනිත්‍යද එහෙම කියලා හලන්නේ පරිමාලිකාවට පිටා අනේ රූප වේ රූපේ අනිත්‍යද නිට්ටයද වේදනාව අනිත්‍යද නිට්ටයද සංඥාව අනිත්‍යද නිට්ටයද සංසාරය අනිත්‍යද නිට්ටයද විඥානය අනිත්‍යද නිට්ටයද සම්මතාවුරු බණ කියන්නේ යන්නේ කියලා චෝදනාවක් එනවා බුදු විසුන්න මෙසුනේ බුදුහාමුදුරුව අනකරනවා යන්න විසුන්නින් මහන්තර නම් කියනවා එදෝ නම්කෝවාද සූත්‍රය සම්මතාවුරු කියලා මහලු විසුන්නින් නම් කියලා අහන්නේ ඉස්සර කතා කරගෙන ඉස්සර කාලේදී වාර්තික පණිච්චද නිට්ටයද කෙස්ටි අනිත්‍යද නිට්ටයද සාරය අනිත්‍යද නිට්ටයද මහන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යද නිට්ටයද අපි ආයෙත් අපි නාමිත්‍ය නිට්ටය අස්සම් වලින් ලෝකෙ වෙන ගස්සල්ලා නිට්ටය ත්‍රිත්‍යේ සදාන නිට්ටය හැමතැනම ඇතුළත් තන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි ඒක ඇතුළේ අනිත්‍යයි විඥානයි කියන ඕන එරුණාද එනම් බාහිරින් අනිත් දකින්නාල් බුද්ධාම කිත් වෙන්න බෑ. ඒවත් අවුරුදු අද ස්වාමීගොල්ලෝ හදාගත්තා. කීයක ආයෙත් හොඳයි. හරිද? අපි යමු එහෙනම් ඇත්ත සිද්ධියට. දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහේ ඔබ ඉදිරිපත් කළානේ මට යම් දෙයක් ගන්නයි. ගන්නෙත් ඇස් පිට ඇස් රහස් නැහැ දැනගන්න. දැන් මට කියන්න ඔබ එතන ඔබ අදාළ සිද්ධි රැද්ද සමගලවාරත් විරද්ද මොකක්ද කියලා? මොකක්ද ඔබ සදාතනිකේ රූපේ අරස රූපේ අනු ශරීරයයි කතා කරන්නේ තියෙන්නේ මේ අරමුණක් ගැන කතා කරන්නේ මොකද මේ ඇදීකට අරමුණක් ගැන කතා කරන්නේ ඒ අරමුණේදී රූපේ අනු රූප ආරම්මණයයි සත්ත ආරම්මණයයි ගන්ධ ආරම්මණයයි රස ආරම්මණයයි ඒයි අපි වේදනාවේ නිවෙන්නේ හරිද මම කියන්නේ කරපත් යබරේ හිතන්නේ එහෙම වෙන්න පුළුවන් මේක වනා සාපාරිත එතකොට මේ රූප තියෙන ජාති මේ දෙවියන්ට තියෙන්න පුළුවන් කතාවක් නෙවෙයි. අර කියන ජාති රූප කියන්නේ පතරිය ආපෝතේජෝ වායය නැත්නම් මෙතන විහාර ඇත්තට පතරිය ආපෝතේජෝ වායය වතර කාටවත් නැහැ. ප්‍රසන්න විලාවි කොම්පාන් විලාවි. එහෙනම් පංචස්කන්ධයක් නැහැ අතරයි තියෙන්න වෙනවා ආත්මය කියන්නේ නැහැ නේ. මේවා මම පැහැදිලි කරන්න TypeError ගන්න ඕන සාවිද්‍යෝ දානවා. බුදුසසුන වදාරන්නේ නාමික රූපන්ට අපේ අපතනියට දුන්නත් ස්කන්ධ බව. ඒ ස්කන්ධ භාව රූප කියන්නේ අරමුණ නම් දෙයන්නේ ඒ අරමුණ තියෙනවා භාවනාවාදී ඒ අරමුණ තියෙනවා අරමුණ රූපෙයි රූප කියලා මේ මොස්තරයක් ඕනේ නැහැ රූප කියන්නේ ඒ ශබ්ද කියන්නේ අපිට ඇහෙට තේ මොස්තර රූපයක් නෙමෙයි ශබ්ද රූපය ඒ කියන්නේ රූපය කියන්නේ ගන්ධයට ගන්ධ රූපය ගන්ධ කාය හරි දැන් අපි යම් තැනකට ආවා මොකද්ද බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා යම් දෙයක් අනිදුක්ඛනාත්ම කියලා ඒ අනිසුඛාත්මයේ තියෙනෝනේ වතු පිටුන එක තරම් වල ගෙවල් කරවල නොවේ. අර ඇතකනාසේ දියතයි උදව්වෙන් උපදින ස්කන්ධ පහේවත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේ තමයි නිකසකාත්ම පිළිය හැක්කේ අනිසුඛාත්ම පිළිය හැක්කේ සිටිය යුත්තේ. මෙතන ගන්න හැටුවේ කියොත් හොඳයි. මං කියේ මම බණ ඉඳලා තියෙනවා 15. අනේ ගමනකින් බණ කියන්නේ බෑ. වෙනවනම් මම එන්නම් ධර්ම දේශනා 15ක් විතර දැන් මේ 3 මිනිත්. තව අපි කල් තියෙනවා වරන්න. පොතට තාපක් දෙනවා වරන් නොකිය මම ඔක්ක මහන්නවා. හැබැයි මේක තේරුම් කරලා දීලා වර්ධනය වරන්ද පෙන්වලා දීලා ඉවස්තාවද නැත්නම් මහන්නේ වරන්දකක් දේවනේ. මම හිතන්නේ ඇති. සමහර මං වැඩ දෙන්නත් පුළුවන් ඕල් එක නම් මම ඉවරද කරා. හැබැයි නිකම් බැ දෙවිතකින් හේතු වහිත වෙන විදිහ ගන්න. මොකද මගේ තේරම දෙවිතකේ තුළ තියෙන කාරණා අරනවා හිතවත් කාරවන මොකවත් නැහැ නේ. අපි බලමු. බලමු අපි හා ඉස්සරහට බලමු. දැන් ඔබ අහගෙන ඉන්න සමාජ උත්තර හම්බෙයි. දැන් සදෘත් මහරහතන් වහන්සේ ආරා හැදලි කරන්නේ මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ඔහොම ගන්න නැහැ. ගන්නෙ නැහැ. ඒ ධර්මයයට කියනවා අසුතුලාපක ඥාන. මේ ස්කන්ධ පහේ ඉදිරියෙන් පිළිබඳ ලෞකික භාවයක් නැති ප්‍රත්‍යඥය අපේ භාෂාවෙන් කියන්නේ අපි තාම ප්‍රත්‍යඥය කියලා කියන්නේ. කොච්චර කතා කරත් ඉඳලා ඉන්නේ. වැටෙනකොට තියෙනවා දීපැති හැමෝම අපි දාන පුතක්. බුදුහාමුදුරුවෝ දේශනා කළේ දරුවා මොකටද පුතක් ගන්න පාරක් නැහැ. ආරම්භයේ ඉඳන් හිතුවේ මොකක්ද? අස්සල කවුසන්ගේ කොල්ලන්ගේ කවුසාවාන්ගේ පුතක් ගන්න කාලයක දාගත්තා. අස්සල කවුසන්ගේ පුතක් ගන්න කාලයක දාගත්තා. ඒයි මම ඒක තමයි කියන්නේ අපේ දැලිකම නෙමෙයි මේක වෙන්නේ මොකෙන්ද ධර්මයෙන් තරවි ධර්මයේ නිරෝධ නැත්නම් අපි කොච්චර හවත් අපිට කිසි දෙයක් වෙන්නේ නැහැ ඒක වෙන දෙයක් අපේ රට දැන් අර කරුස්තාවු පෙන්වන්නේ ගැඹුරු වැඩිද දන්නේ නැහැ පය තුනක් ගන්න කියලායි මේ තුන්වෙනි ධර්මයේ තමා මෙහෙම යන්නවා ඉස්සලා දීපව ගැන කතා කළා ඒක තවත් කතා කරලා ගොන්නා නමුත් මේවා කියලා තියලා අපි හඳුනනවා දැන් එහෙනම් තේරුම් ගන්න අර අස්සත පුතංජමයා ඔය ස්කන්ධ පරිහිතදී මරීම කියලා දෙන ආර්යයන් වහන්සේ ලගාවට යන්නේ උන්වහන්සේලා දකින්නෙත් නැහැ එනිකක් ප්‍රිය කරන්නේත් නැහැ ඒ නිසා ඒ මනුස්සයාට රූප පේනවා ශබ්ද ඇහෙනවා ධන සෝද විඳිනවා අපි රූප වලින් බලන්න රූපයක් දකින්න දැකලා හිතනවා ඒ රූපයයි මම මමයි රූපය. ඒ රූපය තුලයි මමයි. මම තුලයි මේ රූපෙදි. දැන් මේ මොකද රූපය? අපතහක් වෙන රූපේ නම් වූ අරමුණ. අරමුණ සංහන් කරනවා කිය. ඉන්න බලන්න අපි මම හොයා ගන්න ඕන පරිසරය. අපි කුංචි කාර්ය කරන ගන්නකොට මම යනවා අකෘතයක්. ලොකු වෙනකොට මම යනවා ශරීරයක්. මුතුර ගන්න මහන්සිය දාලා මම යනවා ශරීරය නව. අකුරු දෙකක් නව. අපි ඒක හොඳ හෝ නරක වශයෙන් බෙදලා ඇලෙන්නට හෝ ගැටෙන්න ගියොත් ඇති වෙනවද නැති වෙනවද අල්ල ගන්නවා අල්ල ගැනීම යන අකින් ගැනීමක් නොව මේ ඇති නැති වෙන දෙය තමයි දැනි ඒක ඇලීම ගැටීම වශයෙන් දෙපැත්ත වෙන ඇලුනක් ගැටන ගැටනක් දැක් ඇලීම තුළ අනුරුද්ධති ගැටීම තුළ ප්‍රතිවිරුද්ධයි ඇලීම තුළ අනුකූල වෙනවා ගැටීම තුළ ප්‍රතිවිරුද්ධයි ඒ කියපු කතාවේ දැන් මම කොතනද ඉන්නේ? ඒ උත්තරේ දැන් ඉන්නවා. ඒක කතා කරන්න ගල ගේනකන් මේ රටේ හැමතැනම. නෑ ඒකම අයලා කියන්නේ පාදේ. ඒක හදපු උත්තරය. ඒකේ කවදාවත් විශ්වාස මේ හම් වෙන්නේ නෑ. මොකද නැත්තම් ඔය මේ කියන්නේ ටික තමයි. අර ගේස් දෙනවට ගහන්නේ මරම් දෙනවා කියලා කියන්නේ නෑ නේද? කලින් කල්. අපි කියන්නේ මේ කතාව කියන්නේ. හරි. අම ලෝකයෙන් ඉන්නේ. සුබ්‍රජාන මහන්සේගේ අනෝ. සාමී මම කියලා කියනවා. අනෝ මම කියලා කියනවා. කෙසේදදී මම හිතනවා. බුදුහාමුදුරුවෝ ලක්ෂණ උත්තරයක් දෙනවා. යම්කෝ පිටකවේ අනුසේති තේන සංසංගච්ඡති යම් නාමසේති නතේන සංසංගච්ඡති. ඉස්ස මහණේ. යම අනුසේති කියන්නේ අනුසේවයෙන් පිටකොත් ඒ මම නාමසේති අනුසේවයෙන් කියන්නේ නැත්නම් මම හකටන්නේ අනුසේවයෙන් තියෙනවා කියන්නේ මොකක්ද මොකටද කියන්නේ? ආය ගන්න කියන්නේ මට. අයිති අනුසේ කෙනෙක්ගේ තේරුම ආය එනවා කියන්නේ මම හිතන්නේ ඔබ සිති කිව්ව හරි ඒක තමයි ඔය වෙන්න ඕනේ. අරමුණු ගන්න අරමුණු අපි ඔය ටික තේරුම ගන්න කතා කරමු ඔයර. අනිත් අපි වැඩි ගන්න නැතුව මේ මම අද කිව්වා අසන කතාවක් පොඩි. එතන තියෙනවා කොහොමද මේ අයිඩියා ගන්න. එහෙනම් මම අම්මගෙන් තාලි දැක්කා. මේ ලොකු සංදි ළමේ පොඩි හදිස්සියක් බලන්න. දැන් මේ චූටි ළමයා කාලයට ගහනවා ඉන්නක් නෑ අඬනවා හොඳට මොකද උහල. එතන මම උඹට ලොකු වුණාම හොඳට කක් කරන්න. පොඩි ළමයි. පොඩි කමට ගහන්නේ බෑ. දැන් අර පිටරි කිවිස ලොකු වුණාම ගහන්න. ආන්නේ ඒක තමයි අංශය කියලා කියන්නේ. පස්ස ගන්න තියන්නේ. පස්ස ගන්න තියෙන සාර්ථකව දෙවි මම හත ගන්නවා කියලා බුදුහාමුදුරේ දේශනා කරා. දැන් මේ රූපයෙන් අපි අරමුණ අපි අල්ලගත්තත් නැතත් ඒක ඇති වෙන දේ ඉතින් බැහැර වෙනවා. අරමුණ ස්වභාවය ඒක නැති වෙනවා. ඒක තමයි මගේ ආත්මය. එහෙමයි වචන තුන පෙන්නන්නේ. ඒ තමම හේතෝ හමස්සින් හේතෝ මේ අත්ත. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. මෙන්න මේකට තමයි කියන්නේ විච්‍යයි සුඛයි ආත්මයි. හරිද? එතකොට අත්තසත් සර්ඥා මේ අරමුණක් අරමුණක් වාස අරූපාදී වශයෙන් රූපේ බලන් ඉවර විදිහට අතුරායි විතරයි. මොනේකේ නැතිද? අපෝයින් ඉන්න නැවතුනේ කල්කන් නැවතුණා. අර විදලා විදිනවා. එහෙම විදිනවා කණින් විදිනවා අපේ පහෙන් මත් තමයි හරිද? විදලා අවසන් වෙන්නේ. හේතු ඉතුරු කරනවා. ඉතුරු වෙනවා. අස්සේ ගන්න හේතු ඉතුරු වෙනවා. දැන් මෙතන මේ මයින් කරේ උත්සාහම කොටේ. මෙසේ අසුතර සුතං ඥා මේ රූපය මමය මම රූපය රූපිතල මායත මාතෘ රූපය වේදනාව මමය මම වේදනාවේ වේදනාව මායත මාතෘ වේදනාව ආදී වශයෙන් ස්කන්ධ පහක හතර බැගින් විචාකාර මිත්‍ය අදුෂ්ඨයක බැඳෙනවා. ඒත් අල්ලගන්න. කෙසේ අල්ලාගන්න පිළියෙදී අර රූපේ මොකද වෙන්නේ? අර හේතා රූපේ අතල බාහිර රූපේ වෙනස් වෙනවා අපේ රූපේ. අයි විචාකල අරමුණ නැති රූපයක් නැති වෙනවා. අන්නේකේ නැති වෙනකොට ඔබට දුක සෝක වේදනා ගලපින් හටගන්නේ. අනිත්‍ය නිසා දුකයි කියන්නේ අන්නේ. කාර්යයෙන් දුක අඩගන්නේ සුතක් කියන්නේ. එතකොට සුතංගනේ අනිත් තේරුම් ගන්න විතාස්සල් පොරොන් සුවතේ ඉන්න උත්සාහ කළත් උට මේක නැති වෙනකොට එකක් අක්තියේ සම්ප්‍රයෝග දුක්කෝ එකක් සියේ ප්‍රයෝග දුක්කෝ. ප්‍රියක නම් ප්‍රියක නැති වෙනකොට නැති වීම නිසා දුක අඩගන්නේ. අප්‍රියක නම් අප්‍රියක එනකොට අලු ප්‍රන්තෝන සම්සාරය අපේ දුකට අපිට ප්‍රේණියකින් තේරුම් ගන්න. දුක්ඛ කියන්නේ නේද දුක සාමාන්‍ය දුක බව දන්නේ නැති කාරණාවක් තියෙනවා. හොඳයි ඔබට කවුරු හරි දැනන කියලා හිතන්න. ඔබ මොකද කරන්නේ? සාමාන්‍ය ස්වභාවය කියන රටේ තොපි. ආපහු හැදලා බලනවා. ඇයි ඒ? අර පැනුම් නැතිම දුක නිසා නේද? මේ දුකින් නිදින්ද නේද දැන්නේ? යවවා කෙනෙක් ඔබ මොකද කරන්නේ? තානා ඒ දුකින් මිදෙන්න නෙමෙයි කරන්නේ. ඈ ඔබෙන් පරිගත්තා. ඔබ ආපහු මොකද කරන්න හදන්නේ? පරිගත්තා. ඔබ කොන්තරත්වයක් දෙනවා විරුද්ධවාදී අඝාතනය කරන්න දුකින් මිදෙයි ඒකමකට හේනික කර්මයක් විරුද්ධවා. නිරන්තරයෙන් මේ දේක දුකක් අර පොඩි ළමයා ලොකු ළමයා දහන්න වෙනවා මට මේවා මරන්න බෑ. මට මේක දුක. මට ඕනේ දුකින් මිදෙන්න. මොකද කරන්නේ මම? අනවින පොඩි වින හරි වුණා. නැත්නම් තව කාර්ය කොන්තරත් දෙලා අර මනුස්සයත් කරා. මේ මිනිස්සු සියල්ල දුකින් මිදෙන්න නැහැ කියන කරන්නේ. මේ දැන් අර අතන හතුරෙක් දකින්න එක අත්හි සත්වයෝ. අත්හි අරමුණක් හම්බ වෙනවා. දැන් ඉතින් දුකයි. මිදෙන්න මොකට කරන්නේ? අපි ධර්ම අනුකූලයක් දන්නේ අර අල්ලාහ් හතරින් දුකන් කියලා. දැන් ගෙදර එනවා. ගෙදර 10ක් නැති දැන් ගන්න. සුපත්තවලින් කතා කරමු උදාහරණයක් දෙන්නේ. නාගුලතර විගක් ඔයාලා නැහැ නේද? ආපු වෙලාවෙ ඉඳලා අර නාගරික භාෂාවෙන් ඔබට කියනවා බරදරේ කියලා. කාන්තාවන් මේ ඉර පිට කරදරවල. එනි ළමයින්ගේ ඇඳුම් නැතිකම, ආහාර නැතිකම, ලුණු නැතිකම, මහු ගෙදර යන්න බැරිකම, පරිවිච්චකම, කාර්යයක් නැතිකම, කලාවක් නැතිකම නොයේ කාරණා. අර අතීතයේ තියා තව 2000 කරන් ආවත් කරන්නේ. ඒ වගේ බුද්ධලේ එනකොට 8600 විතර බැහැලා ඉඳලා ඉන්නේ මොකද මම තියන 2 ලක්ෂ විතර දීලා ඉන්නේ. සුරාවස්ථාව දුරට ප්‍රතිලයි. දැන් ඉතින් අර මිනිස්යාගේ කරදරේ දෙන්නේ මේක දුකක් නේ මිනිස්සු. ඉතල වැඩි කෙනා ගාන වැඩි මොකද කරන්න ආන්නේ. දැන් දුකින් මිදෙන්න වෙයිද ඉන්නේ. ඒ ඒ මම කියන්නේ ඒකයි. මත්තෙන් දොන්නේ දුකින් මිදෙන්න. කොහේ නැති ඒකත් මස්මයක්. දැන් අපිට පුතන් ගන්න හදන්න දෙන්නේ. ඒක නම් වහින්ද මොනක්ද නැහැ බඩගින්න කියක් ගන්න එක මොකක්වත් ගන්න නැහැ ඒක උදේ හැරෙන්න තමයි ඒ අතක් පොඩි දෙයක් කියොත් එහෙම කතාවක් කියන්නේ නැතුව අර පොන්තර හනේතු හරිය තවම හරිද කතාව දුන්න කියනවා යාම වරන්ගේ පොඩි නෝ එක්ක එක්ක බෙදලා ලාස්තික කරනවා හෙට උදේ පාළු කොටයි පාළු කොටයි දුකින් මිදෙන්න වැඩ කරනවා එනිසා මත්තන් සානේ යන දුකින් මිදිනවා සහ භාවිතා කරන අප්‍රසන්න ක්‍රමය අනිත්පත් ඔය පරිගැමී එකට දෙවියෝ බැනීම ගැනීම ආන්නේ දේවල් දේ උසක් යන ක්‍රම ඇරුණාම හොඳ ක්‍රම නෙමෙයි පොටින්ම දුකින් නිදීමේ ක්‍රම නෙමෙයි ඒ මොහොතට කගයන සතා භාවිතා කරන අනවියෝ අහසු සමිත අනාපිත මෙච්චර මේ කිලෝක දුර ජනම් මහන්සි පහල වෙලා මේ දුකින් නිදෙන්නට ක්‍රමයක් දේශනා කළා වෙනවා ගන්න ඔය වැරදි ක්‍රම පාවිච්චි කරලා ඉන්න අමාරු වෙන්නේ දැන් එතකොට අපි කතා කරමින් ආවේ අන්නේ එළුණ පුද්ගලයා මේ ස්කන්ධ පරිච්ඡේදයේ ඇලීම ගැටීම ඇති කරපු රත් පුද්ගලයාට ඒක සිද්ධ නැති වෙන එක නවත්තන්න බෑනේ නැති වෙනකොට සුඛය දැන් ඉතින් අපිට ඒ නැති වෙනකොට ඇති වෙන දුක නවත්ත ගන්න පුළුවන් ධර්මයේ තේරෙන්නේ නැහැ අපි මොන තරම් කරත් දැන් තව ඉස්සරහට කරමු මේ අසුත පුදජන භාවය තුළ නෙමෙයිද සමහර මිනිස්සු පව කරන්නේ පහල්නගන පහල්නගත්තාම උටේ ඒක අරුතේ ඉතුරු වෙලා හිත කන්නාල විපාක මෙලොව සතරලෝ වගේ නපාය හරි කොහේ හරි විපාකයි යාපත් දේවල් කරනවා හැබැයි අසුත පුදජන යනවා එතකොට ඌ ඒක අල්ලගන්න නැත්නම් මමකට මගේ ආත්මෙකට අල්ලගන්න අල්ලගත්තම උට නෑදු පුතක් හම් වෙනවා ඒක විපාකයි වරුත බලවතින් මේ නම් හොයාගන්න බැරි වුණා වූ ධ්‍යාන රාවින් බුද්ධ කාලේ කරෝන් රූපී ධ්‍යානෙ අරූපී ධ්‍යානෙ නැත්නම් ඒ කියන කාර නමනවා සාතරාණං කියන හරි විඥානං කියන්නේ ආදෝනහම ඔහු කන්නේ අහුවේ කල්ලා අල්ලගෙන ඉන්නේ කාල ක්‍රියා කරලා ඒක සාතාල කරනකොටින් දැන් පව කරන්නාට පවමම පින් කරන්නාට පිනමම ධ්‍යානලාභියාට ධ්‍යානෙමම හොඳ කරන්නාට හොඳ දේමම නරක කරන්නාට නරක දේමම මම යනු පරිලෝක පටවියාපෝතිලෝ වායු මතරන මෙසේ අරමුණ අල්ලා ගැනීමයි මම නම් මගේ නම් මගේ ආත්මය මේකට කියනවා නිත්‍ය සුඛ ආත්ම බුදුහාමුදුරුවෝ දේශනා කළාද නැහැ මන්නේ බුදුහාමුදුරුවෝ නිත්‍ය සුඛ ආත්ම කියලා දේශනා කළාද එන්නේ අපි පිළිගන්නේ බුදුහාමුදුරුවෝ අදාළ කරන්නේ අර අපි තාම හදලේ අද කලවලයක් නෑ මම මේ පිටු කියලා දෙන්න නේ නැහැ බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරා බුදුරු ලෝක පහළ වුණා නැත ලෝක පහළ කියන්නේ බාහිර භූගෝලීය ලෝකෙට පහළ වෙන මේ ස්කන්ධ ලෝකවලට තමයි බහින් පහළ කියන්නේ මේ ලෝකවල පවතින ධර්මතාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒක තමයි ධර්මතාවය පුතඥයා දෙක තේරුම් ගන්න විදිහක් නෑ ඔය ඉස්සෙල්ලා විරුද්ධ යමින් නැමෙකම නිත්‍ය සුඛ ආත්ම සගන්න නිත්‍ය සුඛ ආත්මතර තමයි මම මගේ මගේ ආත්මය කියන්නේ. පරිමේ හේතන් මම හේතුවක් නිමෙත මේ ආත්මය. ඒ මම හැ ඒ මගේ ඒ මගේ ආත්මය. දැන් රූප බලනකොට මම මගේ මගේ ආත්මය කියන්නේ මොකක්ද ඒක? රූපයක් ගන්නකොට රූප ආත්මය. සත්‍යයක් අහනකොට මම මගේ මගේ ආත්මය කියන්නේ මොකක්ද? සත්‍යය. නම්යක් කියනකොට මම මගේ මගේ ආත්මය වෙන්නේ සංසාරය. පස්සක් කිනුට මමගේ මගේ ආත්ම වෙන්නේ පසාරම්. පස්සක් කිනුට මමගේ මගේ ආත්ම වෙන්නේ පස්සතරම්. සිතින් අරණක් කරනකොට මමගේ මගේ ආත්ම වෙන්නේ ඒ ආරම්භය ධම්මාර. ඉතින් ඉතින් ඉහින් ඉඳගෙන පහට ආවිලා ඉඳගෙන කෙස් වල මම නැහැ, ලොම් වල මම නැහැ, මේ වල මම නැහැ, සත් වල මම නැහැ, මම කියලා කෙනෙක් නැහැ. මං කියන්න එපා අපි මේකයි ඔක්කොනේ. අම්ම මේක මම කවදාවත් කරන්න නෑ නේද? මේ ත්‍රිපිටකේ එහෙම දෙයක් දේශනා කරලා නැතිකොට මේ කවුද මේව හදලා තියෙන්නේ? ඔබ අර ලස්සන නිකන් හිතනවා කියලා දෙන කෙනෙක් නැතුව අරුවා. ආන්දුලෝ කියපුවා කියලා මං කියන්නේ. ඉතින් එහෙම කියන්න ගිහලා ත්‍රිපිටකේම ලොහ මම කියලා කෙනෙක් නැහැ කියලා උත්තරයක් හදාගෙන ඉන්නවා මම කියලා කෙනෙක් නැහැ. හැබැයි අරමුණ අරමුණක් පාවා හැමෝටම තමයි. අර කිව්වට හරියන්නේ නැහැ. තමයි නෝ ඔස්සාරින් නැත්නම්. මේ පෙන්නන්න. නැහැ පෙන්නන්න බැයි. නැත්නම් කීකට විතර නමස්කාර දියුණුවා පෙන්නන්න බැහැ. මම කියලා කෙනෙක් නැහැ තමයි කියන්නේ කියලා කිව්වා. නමුත් මැදේ බලපුවම හැමතැනම හැමතැනම ප්‍රියාපත් වෙන්නේ දීර්ඝා උපෝදේ වගේ පල ගැනීම මම හොයාවේ. ඔය මම හොයාගත්තද කියන්නේ මම බොරුලි විදිහට කියන්නේ. අමනාපෙන් ඉන්නේ කාටවත් කියන්නේ. අපට මේ මම හොයාගන්න බැරි කියලා කියන්නේ. අපි මේ ව්‍යාජමම අල්ලගෙන නේද? මම බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සියලුම දුක් වලට අවුල් වලට හේතුව මම. වරදවා ගන්න. අපි වැරද්ද තුර ඉඳගෙන ඉඳාත් නෑදවත් හරියනවා. හ්ම්? මේක සාර්ථකයි. ඔය මාර්ගය කියනවා කියන්නේ ආර්ය කියන ප්‍රතිපදාවක්. සාමි සුණා ගන්න සාමි මාර්යා මාර්යා කියලා කියනවා පොතේ මාර්යා කියනවා. ආදී අන්ති කෙනෙක් ගාව පංචපාදන සම්බේ තියෙනවා නම් එතන මාර්යය තියෙනවා. අස්සතර දිනාදී පංචපාදන සම්බේ නෙවෙයි. අපසතර දිනාදී අවුරුම් දිනාදී පංචපාදන. සිංකර දිනාදී සැකලන පංචපාදන සම්බේ නෙවෙයි. දෙවියෝ පුරාගෙන පංචපාදන සම්බේ නෙවෙයි. ඥාන රාපේ රූපී අරුපී ගම්මය ප්‍රත්‍යඥා නිවිල නෙවෙයි අතතෙන් කියන්නේ මාර්ගාලාවේ නොයන අවුලලනේ. මේ අපාරිත කර්ම ලෝකේ දක්වා ආයතත්‍යාව විතරෝ සියලු දෙනා ලෝකේ ලක්ෂණ කරගන්නව ඇරුණාම මායя අහු වෙනවා. මායя කරන්නේ මෙතන හොඳ නැත්තම් ඊළඟට හොඳේ ලක්ෂණ වෙනවා. ඒක තමයි. රූපේ හොඳ නැත්තම් අරුණක් කලවෙනවා බව. අරුණ කලවක් කලවෙනවා. ඒක තමයි රූපය රෝහි ධානාල්ලා ගත දිනස් දිවසම හැයාගන්න. ඒකෙන් අතේ ගොල්ල රැවටුණා සුන්දරයි කියලා. සසරේන රැඳෙන ඇරුණාම මොකද ඉදීමට බැරි වුණා. ඒ නිසා තමයි දුක්ඛයෙන් පිටත් කරව මේ දිනස් දිවසට ප්‍රතිචාරී ගන්න කුඹේ නිවාස ඥාන ආදී දේවල් ලබා ගන්න. ඉදීමට අතත් ඥාන හැර සෝවාන් මාර්ග ප්‍රතිපදාවට ආවර පාරම තුන දුක්කාරම දුන්න බක්වර තුන නැහැ. ඉමුන් ගන්න තරම් දේවල් ඒ කියන්නේ එන අනිත් දුක්ඛාරක වශයෙන් වලට ඒක පිටත් කර ගන්න අවශ්‍යද? බුදුහාමුදුරුවෝ පාරේට ඉස්සරලා අත උත්තරන්නේ right. මේ ආහාර කාලම උදතරම මුද්‍ර බක්ක වැඩි නැහැ රූපී අරමුණේ ධ්‍යාන අධෙන් ධ්‍යාන ලබා අධෙන්ට කියේ අනිත් දුක් අනාත්ම වඩලද වෙනත් භාවනා වඩලද වෙනත් භාවනා වඩලද වෙනත් භාවනා යන එක නම් බුදුහාමුදුරුවෝ පාරේට ඉස්සරලා දීච්ච ඒවා කියන කඩක පිළිගන්න වෙනවා. ඒක මාර්ගඵල නැහැ කියලා පිළිගන්න වෙනවා. මාර්ගඵල කිව්වේ මම ඉස්සර කියපු කතාවක් තියෙනවා. දැන් කියන්න තියන්න සාමාන්‍යයෙන් අවුරුදු 60 විතරගේ සාක්කලක ඉන්නවා අපේ ගම්වල 40-45 විතර පුතු. ඒකට තමයි ඉන්නවා අයවා කරා නැත්තම් ළමම විතරක් හදානක් ඉන්නවා ගම්වල විතර ඉතිරි. ඔය 40-45 පුතාලටත් ඉන්නවා 18 ඉස්සර ඉන්න ගියා පිළිම ළමයි ගෑනු ළමයි ලොකු මහත්තයෙක් පිළිදලා දෙන්න ගෑනු වයස. හැබැයි අර තාත්තා හැන්දෑවට ලවුනක් ගාලා ඇත්තටම රත්න ගන්න තමයි ගෙදර ඉන්නේ කොන්නා. එන්නර තාත්තගේ තාත්තා බලන්නදලා කියනවා දැන් මේක දෙලක්කාරයෙන් යනවා දෙන්නේ දැන් දීප්තල් පොතේ ළමයි ඉන්නකොට. නරකද දැන් බණක් භාවනාවක් කරගත්තොත් කියලා. කියන්නේ නැද්ද? කියනවා නේ. අර නැද්ද? ආ. ලංකාවේ කොහේ හරි ඇවිදලා ඉඳි මට වර්තා කරන්න මේ කඩේ අවුරුපරි කියලා දෙනවද කියලා භාවනාවක් බණක් කියලා. මුලක කාරණාව දාලා අරක බණක් දාලා දැන් පස්සේ. අන මතක තියාගන්න තන තියෙන කල කුරු සමය පළමුව බණ දෙවෙනිම තාව. මට ඒකයි කියන්නේ. මේ කුරු සමය බණ තේරුම් ගන්න නැතුව මේ ධර්මතාවය තේරුම් ගන්න නැතුව මොන භාවනාවක් අත්තර හරියන්නේ නැහැ. ඒක කිසි කාලින් හයිකට වල මොකයි. ඉස්සරහට. බණ භාවනා කරන පුරුවන් නම් වෙන්නේ බුදුහාමුදුරු අධිෂ්ඨාන කරගෙන කරගෙන යන යන්තම් භාවනා කරන ගාන යන්නේ. මට නම් තේරෙන්නේ නැහැ දෙකේ කොටසක් බුදුහාමුදුරු පරිලා භාවනා කරන්න කියලා ඉන්නවා කියන්නේ. මොකද කරේ? බණ නම් කියුවා. එනම් මොකද පණ කියලා තේරුනහම එදාට හරියක් නැහැ භාවනා කරන්නේ කොහොමද භාවනා ක්‍රමයක් කියලා දෙන්න කියලා මගේ උත්සාහයක් නැහැ. බණ තේරෙනකට කරන්න ඕන භාවනාව දැනගන්න. ඒක තේරුම් ගන්න. අපි ළඟේ භාවනාවට හරි වැදියාවක් තියෙනවා. හැබැයි ඔක්කොම කරන්නේ බන නැති භාවනා. දැන් ඉතින් තුන්වෙනි එකට එනකොට මේවා කියන්න ඕන. ධර්ම දේශනා විතරම කියන්නේ නැහැ මම. පළවෙනි කී දෙන්නේ. සිතක් ඒවා දැනෙන්න ඇරෙන්න කියන්න ඕන. බුදු සමය අවුරුදු 45 තුළ සංකීර්ණක දෙයක් කියන්න කැමති නැහැ. ඒකට මම කැමති ධර්ම විශ්වාසය. පොර විදිතකේ කියවම ඊට පස්සෙත් එකතු වෙච්ච කාරණා තියෙනවා. නමුත් බුදුහාමුදුරන්ගේ බලවේග ධර්මකොට ධර්මයේ සංගායනා වුණා කියලා තමයි දැන් බලවේග. ඉතින් අපි ධර්ම විදී කියන වචනේ ගනිමු. එතකොට ඒක ධර්මනේ. ධර්මයෙන් මොළේ කොට ගන්නවා විදී හිතීම තමයි ධර්ම විදී කියන්නේ. එහෙනම් මේක තමයි ධර්මයක් තමයි. ඊට විවරෙන්දෝ එහෙනම් තව ගන්නත් තියෙනවා මම වෙලාවක් කරන් තියෙනවා. රැයට කරන්න කියන්නේ නැහැ. අපි බලමු. දැන් මෙතනට මම ගොඩක් ඉස්සර කළා මෙතන. නතුන ප්‍රියතුමා. කය ලෙඩව තිබියදී සිටින් ලෙඩෙන් එපා කියන වචනේ අහගෙන ඇවිල්ලා මේක කිව්වහම පරිම සාමුද්‍රෝ සාම පෙන්නන්නේ කය ලෙඩව තිබියදී සිටින් ලෙඩෙන්. දැන් රූපේ මම රූපේ මම රූපේතර මායත මාත රූපේ යත නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා දේවල් විශේෂ කාර්මකට ගත්තෝ සියල්ලෝ කවුරුද? ඉතින් ලෙඩවෝ ඔන්නම් ඉතින් තමන් විතර ගන්න මාත් ඇතුළු කියලා. දැන් මෙන්න මේ ධර්මෙ නිදි මේ අසුතුත් අත්දැකීම මේ සමාජයේ ජීවත් වෙන්න හැටි රෝ දුකින් මිදෙන්න වස්තර උත්සාහ කළා. දුකනේ අදත්තේ දුකනේ මේ දුක නැති උතන දුක දෙන්නේ අපේටින් කරන මෝඩකෝරිත අදාළයි. මේ මෝඩකම අයින් කරගන්න පුළුවන් නම් දුක ඉවරයි. විතර වෙන්නේ දුක නැති උතන. අපේයි පැහැදිලි කරත් අවශ්‍ය. එතන අත්‍යවශ්‍යයෙන් දුක දුක කියලා කියවට කියන්නේ අනිවොත් කියලා ඉරවෝ කාර්ය අර්ථ දුක අතර අනිත්‍යය අනිත්‍යය කියලා. වැයකන් කියන්නේ කිසි කොහොමද? දුස් මාදු කාට මාදු කාර්යලිස් මාදු කියලා. නැහැ. මොකක්වත් මේ කියන්නේ සංකීර්ණ පරිපාලන සම්බන්ධව මම මතාරාපේ දුක උපාදානයයි උපාදානේ නැත්නම් දුක නැති උදන එතනයි මේ උපාදානේ වන්නේ කේතේ උපාදානේ දුරි කරන්නේ කේතේ කියන එක ඉගෙන ගන්නට පංචස්කන්ධයයි පංචපාලන සම්බන්ධය ඉගෙන ගන්න වෙනවා ස්කන්ධ පහ නිර්වෘත ඉගෙන ගන්න රූපක යටි ශරීරයේ කියලා නැහැ දැන් මෙතකට බුදුහාමුදුරුවෝ නෙමෙයි දරුවෝ කාමුදුරුවෝ නම් මෙන්න මෙහෙමයි දුර්ගති පුත්‍රය මේ මහකට මගේකට මගේ ආත්මයකට ගන්නා වූ පුතක් ගැනීමට මේ රූපේ නිසා, සබ්බේ නිසා, ධම්මේ නිසා ගන්නා වූ අරමුණු ප්‍රියමනාට බැහැර කියනකොට නැති වෙනකොට දුක. හරිද? මෙන්න මෙහෙමයි දුර්ගති පුත්‍රය කය ලෙඩරිටියේදී සිටින ලෙඩරිටියේ මේ සමාජයේ මිනිස්සු කියලා බුදුහාමුදුරුවෝ අරගෙන සාමුදුරුවෝ වේතනා කරලා ඊළඟට දෙන්නවා සමගත්ත පාඩේ මොකන්ද ඉස්සල්ලා කියනවා මාර පාඩේ අකන්නේ ඒක අතොත් කො ගහපති ගහපති එනම් කොහොමද අකන්නේ ගහපති ආසුර ආසුර කායෝච්ච හෝති නොතේ ආසුරිස්තු ආපතියේ කය දෙදර සිටිය සිටු සිටින් යද දොරි නොසාරට සිටින් දොරි තමයි දැන් පරිවෘත් සාමුවානි කතර වෙනවා මේ ස්කන්ධ පහ තේරුම් ගන්න මේ ස්කන්ධ පහ ඇසීම නැති තේරුම් ගන්න මේ ස්කන්ධ පහ ආරම්භණින් ආරම්භක ආරමුණ අල්ලා ගැනීම තමයි මම කියලා කියන්නේ තේරුම් ගන්න අල්ලා ගන්න නැත්නම් මෙතන නැති වෙනවා කියනවා මම නැති බව ඒ ඇසීම නැතිවීම තමයි බුදුහාමුදුරුවෝ වදාළ අනිත්‍ය කියලා කියන්නේ. අනිත්‍ය නම් ඇසීමේ නැති. එහෙනම් ඒක මම නැහැ. ඇසීමේ දැර්ෂේනෝ නම් මගේ කොට ගන්න දෙයක් නැහැ. ඒකට කියනවා දුක්ඛ. දුක්ඛ කියන්නේ මගේ කොට ගන්න තියම් කාර්යවත්යක් නැති බව. නැත්නම් මේක මගේ ආත්මෙ වෙන්නේ කොහොමද? අනාත්ම. මේක තුනකට බලනවා නෙමෙයි. අනිත් තමයි පුංචි කාලේ අල්ලගත්තා කිසිම දෙයක් නේ රූප tatt ගන්න රසාරුන් වැලි දෙන්න අල්ලගන්නකොට මේක නිත්‍යයි මේක සිතයි මේක ආත්මයි කියලා ගණන් කරලා ගත්තා කවුරු කවුරුත් නැහැ මොකලේ නැහැ නමුත් අල්ලගන්නවා නම් සිදුවෙන දේ තමයි නිත්‍ය සුඛ ආත්ම කොට ගැනීම එහෙනම් අල්ලාගත් නැත්නම් සිදුවෙන දේ තමයි අනිත් දුක ආත්ම මේක අනිත්‍යන් දුක්ඛන් නැත්නම් කියලා කියවට වෙන්නේ නැහැ අල්ලාගත් නැත්නම් සිදුවෙන දේ හරිද ඒ බුදුවරු නෝක වහල කරපන්නේ සීල වෘත ගැන අනවශ්‍ය වර්ණනා කිරීමට නොව අකුරු අතක් කළා. සීලකතා සයිත පද තුනක අර්ථ වලට දේශනා කරා. අකුරුවට කියන්නේ අනිත දුක අනත පද තුන කියන්නේ ඉලක්කනේ. දැන් අපි තේරුම් ගන්න අර බුදුහාමුදුරන්ගේ ධර්මයේ කියලා කියන්නේ ඉලක්කනේ කියලා. ඒ ඉලක්කනේ තේරුම් ගැනීමෙන් තමයි ඉස්සරහට යන්න බෑ කියලා. අන්නේට නැති සමාජයේ සමාමන් හරිදා කියපු ගණිනාවේදී පුණ්‍යක්‍රියාවන් කරමින් ආරි වර්ණ කරලා ලබාගෙන මේ කවයාලා විදවත් නැතුව හතාලා විදවත් නැතුව ඖෂධික හලෝදී කරගන්න නැතුව උත්තර දැනෙන වශයෙන් ආරි වර්ණ කරලා ලබා ගන්න කියලා එදා පැහැදිලි කරේ මේක කියන්නේ ඉස්සරලා එක. ඒ නැත්නම් මේ අපත් සමය ඉතරදා කරන්න දෙන්නේ. දැන් තේරෙනවා නම් මේක හරියන්නේ අපිත් එක්ක යන හදටි රඳුනා වගේ තවදවට තවත් කරලා දැන් කියලා වෙනවා. තාක්ෂි සහිත හරියටම පොලිසු ප්‍රියන්ත තනතුරු ආරි ධර්මයට ප්‍රියදරන ඈ හරියටම මේ විනීතෝ සුනිදී ඒක හිටිනවා හිටිනවා අනිත් පැත්තට වෙන්නේ රූපේ අර කියන විදිහට අරමුණින වෙලාව සබ්බේ අර කියන වෙලාව ධම්මේ රූපේ අරමුණින වෙලාවට ඒ රූපයකට කරන අරමුණ උගලේක මනකට ගන්නයි මගේට ගන්නයි මගේ ආසකට ගන්නයි රූපේ තුළ මම ඉන්නවා කියලා හිතන්නේ මාතුල රූපේ තියෙනවා කියලා හිතන්නේ රූපේ මම කියලා හිතන්නේ අල්ලාහ් ඒ අල්ලාහ් නොගෙන සිටියදී ඒ රූප වේදනා සංඥා සංකාරයි රූපස්කන්ධ නැති වියා. ඒ නැති වියනකට අල්ලාහ් ගත්තේ නැති නිසා දුකක් නැහැ. එහෙමයි. දැන් මේක වෙන තැනකින් හරස් වෙනවා. තියෙන අනුතරිකායේ පතනසා දුතියා උපාදා පරිත්තස්ස සූත්‍ර කියලා එකක්. උපාදා පරිත්තස්ස නම් කියෝ විචරේ දේතිසා අනුපාදා පරිත්තස්ස මහණනි අල්ලා ගැනීම සවුල අල්ලා නොගැනීම මතලා ප්‍රේතනා කරනවා. ගැඹුරු නම් කියපදනක රූප වේදනා සංඥා සංකාර අල්ලා ගත්තාම සවුල දුක. අල්ලා ගන්න නැතුවම දුක නැති උදැන එතනමයි. දැන් මුළු සමේ දුකත් දුක නැති උදැන එතන නිසා දුක දෙන්නේ මරණය පස්සේ දිනන නෙවෙයි. අනාගත දුකන් නම් ඉරාමයේ තියෙන දුක නැති. අද අද අනිත් දුක නාස්ති බලන්න පුළුවන් නම් යෝ සම්මන් පස්සේ මම පස්සේ දෙන්නේ කරගන්නම් බෞද්ධ මහන් මෙන්න බුදුහාමුදුරුවෝ වදාළ බුදුන් සකින්නා වදාළ ඒ ධර්මයෙන් දැක්කොත් බුදුන් දැකි බුදුන් දැක්කොත් නන් දැකි නෙමෙයි එතකොට දැන් දුක පතනක මමකට මගේ එකට මගේ ආශ්‍රිතට ගන්නා වූ අසුකාර කරන භාවය දුක නැතිව යන පතනද අද නැත්නම් ඉවිල තේරුම් ගත්තාම මමකට මගේ එකට මගේ ආශ්‍රිතට ගන්න නැති එතන නැති වුණාට දැන් මේ ඇතිවීම පිළිගත්තත් සිදු වෙන දෙයක් නැතිවත් සිදු වෙන දෙයක්. ඒ කියන්නේ මිත්‍ය කොට ගත්තත් නැති වෙනවා. නැතත් නැති වෙනවා. එතකොට තමයි මේ ගත්ත දුක හට ගන්නවා අල්ලගත්තේ නැත්නම් දුක හට ගන්නවා. දැන් සංස්කාරයන් අනිත්‍යයි කියලා කියන්නේ මේ අල්ලගන් නැත්නම් සිදු වෙන දෙයක්. අපි හිතන දෙයක් නෙමෙයි අල්ලගන් නැත්නම් ඒක තමයි ජරා සංඥායපත්ති නෝලින් දකින අනිත්‍ය කියලා කියන්නේ. එහිදී අර අතුමිය මතක් කළ පරිදි හේතේ ඉතුරු වෙන්නේ නැහැ. අන්තයෙන් නැතුව නැති වෙනවා. දැන් අපි කියමුකෝ වයන්හා මැරෙනවා. වයන්හා විඥානයක් ඇති වුණාට ගන්නවා ඊළඟ පරම්පරාවන් නම් ඊට ඇතුළත බීජ ශක්තිය ගබඩා කොට ගහම් යාසුයි. ඒ හේතුවෙන් නුඹ බීජ ප්‍රවණය කරලා ආයි. අපිත් දැන් නැතුව සතරේ මේ යන ගමන් ආරම්භණින් ආරම්භකට නැවත ඔබ දෙන්නට හේතු කර්ම නමින්, සින්තව නමින්, කුසල ලකුසල නමින්, නැත්තම් පුණ්‍යානි සංකාර, අපුණ්‍යානි සංකාර, ආනිච්චාරි සංකාර නමින් අනුසේ හේතු ඉතුරු කරනවා. අපිට සංකර කෙලවර වෙන්නේ හැමදාම ඉස්සරහට යන්න වෙන්නේ යනවාටම කෙලවරක් නැහැ අනුසේ තියෙනවා. ඒ නිසා යම් ආනුසේ අනුසේ යම් විදිහට තියන්නේ නැත්නම් තමයි මම හට ගැනීම නතර වෙන්නේ. දැන් මම යන මොකක් කියලා හිතන්නේ. තව එනත් තේරුණා නම් වෙන වදන් ටිකක් දෙන්න මම මොනවද කියන්නේ. හරි. මම නාද කරනවා. මම යනු ලෝභයේ තමක්. මම යනු ද්වේෂයේ තමක්. මම යනු ඊර්ෂ්‍යාවට නමක්. මම යනු ක්‍රෝධයේ තමක්. මම යනු පරිලෙහිමට නමක්. මම යනු අල්ලා ගැනීමට නමක්. ඒ මම තමයි මේ ලෝකය අපට දුක් කරන දුක්කට කරවන්නේ. ඒ මම මාතේමයි පිළකපලන්නේ කොච්චර දෙලක්ෂණි අනිත්‍යපාතනේ පරිදි ඒ මම හදවතින් මරා දැමීමට භාවිත කරන උපක්‍රමයයි භාවනාව කියලා කියන්නේ. මුලසම. එතකොට මේ කිසිදු කාර්යයක් ගන්නා වූ කිසිවෙක් හයි ලෙඩලයි මට සිතනුත් කවුරු ලෙඩයි. අනිත්‍යපාත බලපොත් කරලා කයි ලෙඩදි මනස් කෝ සිතින් ලෙඩුවේ ඉන්නේ. කයි ලෙඩ නැතත් ප්‍රශ්නයක් නැහැ නේද? මෙන්න සිතින් ලෙඩ නොවි ඉන්න හැටි. මේ සූත්‍රය සම්විතනිකායේ කාන්තක වර්ගයේදී කලෙකීදා සූත්‍රය නපුල පිටුත්‍රය දැන් ගිහින් බලන්න ඔක තියනවාද කියලා. එතකොට තේරෙන්නේ මම හිතනකොට තේරෙන්නේ මහා තරමයක් ඔය සූත්‍ර කියෝලින් තේරෙන්නේ නැහැ. බල තේරෙන්නේ නැති අයද අපේ සිද්දකේ තරම් වාදයක් වෙන්නේ නැහැ. නිදිමත. මේ බලන්න මම යන්නේ ඇහැලා හතරක් තියෙනවා. දි හතරක්. මට නිදා ගන්න දෙකයි ඉන්නේ. අපට පුළුවන් මේ ධර්මීය කලක් දුන්නට සහ අර පරිහාසිය දරන කර ගැනීම තුළින් ප්‍රතිපත්තියට ඇතුළත් ප්‍රතිපත්තිය තුළින් ප්‍රතිවිදියේ ඉතේ අදාළ මම කියන්නේ සාසන තුළ එකට එකක් සම්බන්ධයි කියලා නේ. එහෙම වුණාම ගෞතම සාසනයට පණිනවා. ඒක තමයි කල්තරම අන්තර්කාම සුත්‍රයේ අන්තර්කාණය වෙනකොට අපව මතක ගන්න වෙනවා. අර ඊටුමාත් වෙනවත් නේද? ඊටුමාත් කියන්නේ සංග දේදේ වෙනකොට අපට සංග සාමාජිකය කරගන්න පුළුවන්. ධර්ම උත්සාහයක් ඔක්කොම එකට එනං ඉතින් අනිත් කටයුතු තමයි විනාඩි ගන්න ඉවර වෙනවා. ඊට පස්සේ නපුරු තේසුමා සන්තෝෂ වෙලා ගියා තව එක දෙයක් කියන්නේ. බුදුසම්මෝ ධර්මයේ තේරුම් ගත්ත උත්තර. පරිත්‍ථාම්බුල කර්ඥාවට අදළ උත්තර. තමන් වහන්සේ අරගමනේ කියලා පංචස්කන්ධයේ අනාත්මයයි නපුරු තේසුමා කියනවා. කරන්ට බැරි ගන්න ගියෙකුට කියලා දෙයිද? පරිත්‍ථාම්බුල වලුනේ නෑ කරන්න පුළුවන් නිසා කියලා. ඒක තේරුම් ගන්න. ඒ නිසා පංචස්කන්ධය අනාත්මය තේරුම් ගැනීමට දීපවිත බව හෝ ඉස්සීකෘත භාවය බලන්නු නැහැ. මොකද ඉස්සීකෘත භාවය තියෙන නිසා අපට ගමන එන්නේ නැහැ. පංචස්කන්ධය අනාත්මය ඔක්කොම ගාලා තියෙන එකක්. දීපවිත ඉස්සීකෘත. පංචස්කන්ධය ආත්මකට ගත්තා වූ අයට පුතක් ගැන කියලා කියනවා උන් අතර හැවිදිනා. අනාත්ම දර්ශනයට හිත උරුදු කරන්න පටන් ගත්තාම එතනින් එහාට තමයි අපට ওই මාර්ගපතේ කතා කරන්න තියෙන්නේ. ওই රූපස්කන්ධය ශරීරය කියලා ගන්න තාක්කල් ඒ සාපනයක් තුළ මාර්ගපත සමාදක් ඉන්නේ මේ මරණය. පරවත පරවත සාධකදී මාර්ගඵල ලැබුවා බව වන්නයි කියලා. ධර්මයේ ලැබෙන පොවන මාර්ගඵල වලින් මැදින් එකම ගැටළු වන්නේ වෙන මොකක්ද? ධර්මයේ ලැබෙන කියන්නේ බුදුදහම නෝනේ ධර්ම කරන්නේ නෙවෙයි. ගමනාය ගමන කරද්දීත් ධාතේ නබර සම්පූර්ණ එක්ක ගමන කරපු එක වැරද්ද. තේරුම් ගන්න. එහෙනම් අදත් අපට තවන්දීම පිළිබඳව සතුට වෙනවා. බණ කියන ගමන් විනාලෙන් දේවලුත් කියන්නේ සමහරවන් ලෝක තේරෙන්නේ නැත්නම් නිදිමත වෙනවා. හැබැයි ඉඳාගත්තත් මට කාඩු නෑ ඕගොල්ලොන්ටයි පාස් මතක තියාගන්න. ඉන්ස්ටා කවුරුත් ඉඳාගන්න එපා මට හදර ඉන්න. අපි තවත් තවත් ඔන්නද හැමෝ මගේ කාර්යස්ථානයේ පාරිකා කවුරුත් මගේ ස්ථානයේ කොයි කවස්සේ කවසේ තමාරේ විදිහට දුරගත්තා. ඉදි වෙන විවෘතයි. එහෙනම් ඔබ හැම දිනාට මේ නෛර්යානිකෝ නෛර්යානික කියන එකේ තේරුම පැහැදිලිව ගෙන දෙන්නා වූ නිවන් ලබා දෙන්නා වූ අංගතරෝන සාර්ථක ධර්මයෙන් කියන්නේ සියල්ලෙන් සම්පූර්ණ ධර්මයක් බුදුන් වහන්සේ දේශනා කරයි කියලා මාත් පරලතන. අපිට ඒක නැත්තම් එහෙනම් ධර්මයක් සම්පූර්ණ කරන්න බැරි මොකක්ද තියෙන්නේ? එනිසා අපි ධර්මස්වරණයකට ධර්මයාතා බණ තේරුම් ගන්නකට පත්භාවනා කරන දේශනාවට පත්ති ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් සුදන සැකසෙරුවන් සම්මනාගෙන පෙරුවන් කර්මගත වුණ මේ ජීවිතය තුළ ප්‍රශ්නවලට ධර්මයේ සරණින් සැලසීම හොයන පුරුදු බවට පත්ති සංකාව බුදුන් දීලියක් බවට පත්වීමට උත්සාහ කරමු යයි කියන්නේ හැම වෙනාට මෙලෝ කරලෝ යහපත මනසක් දක්වන මේ අවබෝධයේ හේතු ආත්මාව වේ වායික සුභා සිත්නක් කරමි කල් වේලා නිමා වී යන ගවි ඉන්න කොන ධර්මාංශාසනාව අවසන් කරනු ලබනවා සාදුකාරයක් බවට